නමෝ තස් භගවතු හරහතු සම්මා සම්බුද්දස්ස. අපි මේ මොහොතේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ධම්මානුපස්සනාව තුළ නොදැනුවත්ව වැඩෙන මාන්නය. ධම්මානුපස්සනාව වඩන භාවනා යෝගියා තුළ මාන්නයක් වැඩෙන බව ගොඩාක් දුරට ඒ භාවනා යෝගියා දන්නේ නැහැ. ඒ ශ්‍රාවකයා තමන් නොදැනුවත්වම මාන්නයක් වඩන බව එයා තේරුම් ගන්නෙත් නැහැ. අපි හතර මාර්ගයේ වඩන ආයස්මතුන් වහන්සේලා ස්වාමින් වහන්සේලා කොච්චර දක්ෂ ලෙස මේ ධම්මානුපස්සනාව වැඩුවත් අනාගාමි හරියත් කියන පළවලට යන්න බැරුව අනන්ත අප්‍රමාණ තැන්වල ඉරවිලා සිටිනවා අපිට දකින්න ලැබෙනවා. එනම් මේ ධම්මානුපස්සනාව කියන කමඨාන වඩන භාවනා යෝගීන්ට තමන් නොදැනුවත්ව තමන්ම වඩා ගන්න මේ මාන්නය කොයි ආකාරයටද වැඩෙන්නේ, ඒක සංගවිලා තමන් තුළ පෝෂණය වෙන්නේ කොයි ආකාරයටද කියන එක පිළිබඳව දැනුවත් කිරීමේ අවශ්‍යතාවය නිසා තමයි අද මේ සාකච්ඡාව අපි සිදු කරන්නේ. ධම්මානුපස්සනාව කියලා කියන්නේ නෙතට ගැටෙන නාම රූප ධම්මානුකූලව දකින එක විතරක් නෙමෙයි, ඇසෙන ශබ්ද පවා ධම්මානුරූපීව ශ්‍රවණය කිරීම, සෑම සිතවිල්ලක්ම ධර්මයට ගැළපෙන විදිහට සිටීම, හැම චලනයක්ම විනයට පමණක් විතරක් නෙමෙයි ධර්මයට ධර්ම ප්‍රතිපදාවට ගැළපෙන විදිහට ජීවත් වීම කියන මේ සලායතනවලම ක්‍රියාකාරීත්වයම ධම්මානුපස්සනාව. අපි සෑම ක්‍රියාවක් තුළින්ම යම්කිසි නාම රූපයක් දකිනවා, යම්කිසි වන්න ගන්ධ රස ඕජාවක් ස්පර්ශ කරනවා. මේ සලආයතන තුලින්ම ඒ ආයතන වලට ගැළපෙන විදියට යම් යම් ගනුදෙනුවක් සිද්ධ වෙනවා. ඒ සෑම දෙයක්ම ධර්මයට ගැළපෙන විදියට සද්ධර්මානුරූපීව අපි ඒවා ස්පර්ශ කරනකොට, ගනුදෙනු කරනකොට එයා ධම්මානුපස්සනාව වඩන භාවනා යෝගියෙක් බවට පත් වෙනවා. එහෙනම් කායානුපස්සනාව වඩන භාවනා යෝගියා සෝතාපන්නයි කියලා සමහර අය සිතනවා. වේදනානුපස්සනාව වඩන භාවනා යෝගියා සකෘදාගාමී කියලා හිතනවා. ධම්මානුපස්සනාව වඩන භාවනා යෝගියා අනාගාමී කියලා හිතනවා. චිත්තානුපස්සනාව වඩන භාවනා යෝගියා අරියත් මාර්ගයේම නැත්තම් අරියත් වෙලයි කියලා හිතනවා. හිතන එක වරදක් නෙමෙයි. ඒ නිසා හිතන එක පිළිබඳව අපි මුකුත් කියන්නෙත් නැහැ. හැබැයි ධම්මානුපස්සනාව වඩන භාවනා යෝගියාට සෝතාපන්න සකෘදාගාමි අනාගාමි හරියත් කියන හතරම වෙන්න පුළුවන්. හේතුව ධම්මානුපස්සනාවෙන් තොරව කායානුපස්සනාවක් වැඩෙන්නේ නැහැ. ධම්මානුපස්සනාවෙන් තොරව වේදනානුපස්සනාවක් වැඩෙන්නේ නැහැ. එහෙම වැඩෙනවා නම් එයා තුල අටගන්නේ ද්වේෂයයි, පටිගියයි, වෛරයයි. ධර්මයේ තිබුණොත් විතරයි වේදනාවේදී එයා ඒක සතුටින් විඳගන්නේ, කර්මයට අනුව දකින්නේ, හේතුඵල ධාමයට අනුව ඒක පිළිගන්නේ. එනම ධම්මානුපස්සනාව කියලා කියන්නේ සතර සටිපට්ඨානය තුළම තියෙන අත්‍යවර්ම කියලා කිව්වොත් ඒක බොහොම නිවැරදි. චිත්තානුපස්සනාව වඩන්න බෑ ධම්මානුපස්සනාව දන්නේ නැති කෙනෙකුට. ඒ නිසා තමයි ලෞතර තථාගතයන් වහන්සේගේ ගුරුවරයා වශයෙන් මේ චිත්තානුපස්සනාව නොතිබ මේක ධම්මානුපස්සනාව තිබ්බේ. ඇයි තථාගතයන් වහන්සේ ගුරුවරයා නොකරුවේ කායානුපස්සනාව, වේදනානුපස්සනාව? ඇයි භාග්‍යතුන් වහන්සේ තමන් වහන්සේට පස්සේ මේ ශාසනයේ ශාස්ත්‍රුන් වහන්සේ වශයෙන් චිත්තානුපස්සනාව ඒ ශ්‍රාවකයන්ට අඳුන්වලන්න දුන්නේ? එහෙනම් සතර සටිපට්ඨානෙම ක්‍රියාත්මක වෙන්නේ ධම්මානුපස්සනාවෙන්. ධම්මානුපස්සනාව නැතිකන සතර සටිපට්ඨානෙම ක්‍රියාත්මක නැහැ. එන සතර සටිපට්ඨානය කරනකොටගෙන නම් සෑම ගනුදෙනුවක්ම ආයතන හරහා සිදු වෙන්නේ. ධම්මානුපස්සනාව ගොඩාක් වැදගත් හැම මාර්ගඵලයකටම. එන මේ තරම් උත්තරීතර ධම්මානුපස්සනාවක් වඩන භාවනා යෝගියා තමන් වඩන ධම්මානුපස්සනාව කුමක්ද කියන එක නිවැරදිව දැනගන්න ඕනේ. කයට අනුව සෑම දෙයක්ම දකින්න එක, කයට අනුව බාහිර ලෝකය දකින්න එක, කයට අනුව සියලුම ගනුදෙනු දකින්න එක, ඒ ගනුදෙනු වලදී කය තුල ඇති වෙන කෙලස් දකින්න එක, දැන් මේකම කායානුපස්සනාව එක එක කොටස්නේ. දකින්න කොටත් ස්පර්ශයක් වෙනවා, එන කොටත් ස්පර්ශයක් වෙනවා, රසත් ස්පර්ශයක්, ගන්ධයත් ස්පර්ශයක්, සිවුරු පොරවන කොටත් වාඩි වෙන කොටත් සතපෙන කොටත් ඇවිදින කොටත් හැමතැනම ස්පර්ශයන්. සෑම සිතවිල්ලක්ම අපේ මනසට ස්පර්ශයන්. මේක දන්න කෙනා වේදනානුපස්සනාව වඩනවා. හැබැයි කයට අනුව දකින්න කෙනත් බාහිර දේට අනුව කය දකින්න කෙනත් අතර බැලුවාම එයා මේ දකින්නේ කායානුපස්සනාව තුළින් ධම්මානුපස්සනාව නෙමෙයිද? බාහිර දේවල් කයට අනුව දකින්නකොට ඒ හැම දෙයක්ම කයත් එක්ක සංසන්දනය කරනකොට මේ විශ්වය මේ බඹයක් විතර උස තින කයෙන් දකින්නකොට එයා වඩන්නේ ධම්මානුපස්සනාවන්. හැබැයි අවාසනාව අපේ ශ්‍රාවකයන්ගෙන් සමහර අය මේ ධම්මානුපස්සනාව වඩනකොට දන්නේම නැතුව මාන්නයක් නඩත්තු කරනවා. ඒ මාන්නය නඩත්තු කරන බව අපට ඒක දකින්න ලැබෙනවා. කුමක්ද මේ මාන්නය කියලා බැලුවාම ඒකට හොඳ වචනයක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ඒකට කියන ධම්ම මාන්නය. ධර්ම මාන්නය යම්කිසි ශ්‍රාවකයෙකු තුල අට ගන්නවයි කියලා කියන්නේ එයා මේ භවයේ නිවන් දකින්නේ නැහැ කියන එක. ඒ මාන්නය ඒ අදලා තින්නේ තමන්ට සාපේක්ෂව නෙමෙයි ධර්මයට සාපේක්ෂව. ධර්මයට සාපේක්ෂව ධර්මයට ඉමිකම් කියනවා යා. අපි මේ නාම රූප යම්කිසි ධර්මතාවයකින් දකිනකොට එහෙම දකින්න දක්ෂකම මට තියෙනවා. එහෙම දැන් මම දකිනවා මම දිනුනොයි කියලා හිතන්නෙම එයා තුල දැන් මාන්නය වැඩිලා ඉවරයි. හැමදේම මට කර්මානුරූපීව පේනවයි කියලා ඒ ශ්‍රාවකයා දැනගන්නවා සතුටු වෙනවා කියන්නෙම එයා තුල මාන්නය පෝෂණය වෙලා ඉවරයි. හේතුඵල ධාමයෙන් දකින්නකොට අනේ මේ ධර්මය කොච්චර ලස්සනද හැමදේම දැන් හේතුඵල ධාමයෙන් පේනවයි කියලා එයා හේතුඵල ධාමයෙන් දකින බව දැනගෙන සතුටු වෙනකොට එයා මේ සතුටු වෙන්නේ එයා තුල වැඩෙන මාන්නයෙන්. එයාගේ සතුට නිර්මාණය වුණේ එයා දකින ධර්මය තුල නොව හේතුලින් අටගත්ත මාන්නය තුල. අනන්ත අප්‍රමාණ ශ්‍රාවකයෝ මුලා වෙන තැනං ධම්මානුපස්සනා වඩන භාවනා යෝගියා නොදැනවත්ව තමන් තුලේ මාන්නයක් ගොඩනගන අවස්ථා තියෙනවා. ඒක යාට තේරෙන්නේ නැහැ. එයා නොදැනුවත්වම මාන්නය වඩලා කවදරි දවසක වාඩි වෙලා හිතනවා මෙච්චර දේවල් මට ධර්මයෙන් පේනවා, මෙච්චර දේවල් මට ධර්මයෙන් දැනෙනවා, මේ තරම් ගැඹුරු මට කල්පනා කරන්න පුළුවන්, මේ තරම් ගැඹුරු මට විදර්ශනා කරන්න පුළුවන්. මොකද දන්නේ මං රාතුන් නැත්තේ. දැන් මේ ප්‍රශ්නේ කවදරියාගෙන් ආනකොට එයාට තේරෙනවා ඒ කාලේ මේව දන්නේ නැති කාලේ මේම දකින්න පුළුවන්, මේම හිතන්න පුළුවන්, මෙච්චර දේවල් විදර්ශනා කරන්න පුළුවන් කියලා ප්‍රශ්නයක් තිබුණ නෑනේ. හැබැයි හද මට ප්‍රශ්නයක් තියෙනවා. මෙච්චර ගැඹුරින් දකින්ද මම දක්ෂයි, මේ තරම් ගැඹුරින් තේරුම් ගන්න මම දක්ෂයි. මේ දක්ෂකම් හැම එකක්ම මාන්නය. එයා නොදැනුවත්වම මාන්නයක් ගොඩනගාගෙන පෝෂණය කරනවා. මේ මාන්නය ගොඩනැගිලා තින්නේ ධර්මානුකූලව ධම්මානුපටිපදාව තුළ. එහෙනම් ධම්මානුපස්සනාව වඩන භාවනා යෝගියා ඒ ධර්මයේ තුළ ධර්මයට ගැළපෙන විදියට මාන්නයක් ගොඩනගා ගන්නවා. දැන් බලන්න ද්වේෂයේ වෛරයේ තියෙන කට්ටිය අර කට්ටියට පලි අරගෙන මම එයාට හොඳ පාඩම් ඉගෙනනවා දුන්න කන් අඩි පැලෙන්න කියලා වරලා එයා එක එක ඒවා කිය කී සතුටු වෙනවා. ඒ සතුටු වෙන්නේ හරයට එයා දඬුවම් කළපු එක නෙමෙයි, එයාගේ ද්වේෂය තුලින් අදාගත්ත මාන්නෙන් එයා සතුටු වෙන්නේ. සමහර කට්ටිය රාගයෙන් මාන්නය ගොඩනගනවා. එයාව කොමරිත දිනාගෙන කොමරි පෙම්බැඳලා අවුරුදු ගානක් එයාත් එක්ක ගිහිල්ලා කොමරියාගේ පතිවත මං කෙලසුවා, එයාගේ මං අයිති ප්‍රයෝජනේ ගත්තා, එයාට පාඩම් ඉගැන්නුවා. ඒ කියන්නේ එයාගේ මාන්නය, එයා ඒ දක්ෂකමක් නෙමේ කියන්නේ, රාගය තුලින් ගොඩනගාගත්ත මාන්නයක් මේ කියන්නේ. සමහර කට්ටිය ඉන්නවා බීලා පාරේ වැටිලා දවසේ 385 දවසේ 300 ගානක්ම දවසේ කානුවේ බුදියන්නේ. හැමදාම රැයට බීලා කානුවල බුදියලා උදේ පාන්දර ගෙදරට ඇවිල්ලා වෙනත් ඇඳුමක් දාගෙන වැඩට යනවා. ඊළඟ දවසේ වැඩ ඇවිරිලා ගෙදර එනකොට බීලා වරලා පාරේ බුදියනවා නැත්නම් කානුවේ බුදියනවා. පස්සේ ඉරිදා දවසක සාකච්ඡා කරනකොට මේ සතියට බෝතල් 14ක් බීලා ඊයේ දවසේ බෝතල් 1ක්මාරක් බීලායි කියලා. මේ කියන්නේ දක්ෂකම නෙමෙයි, සුරාමේරේ නෙමෙයි. සුරාමේරේ තුලින් අදාගත්ත මාන්නය. ආවල් වර්ගයේ බෝතලයක් බීවා, ආවල් ගණනට අදාළ බෝතලයක් බීවා, ආවල් රටෙන් ගෙනාපු බෝතලයක් බීවායි කියලා කියන්නේ සුරාව නෙමෙයි, සුරාව තුලින් අදාගත්ත මාන්නයක් මේ කියන්නේ. එහෙනම් පන්සිල් පද පාතුලින්ම අපි තුල මාන්නය ගොඩ නැගෙනවා. අපි මාන්නයක් නොදැනුවත්ව හදාගෙන ඒක පෝෂණය කරනවා. ආර්ය ශ්‍රාවකයා මේක තේරුම් ගන්නට ඕනේ. ලබාපු මිනිසත් භවයේ පිරිනිවන් පාන්න නම් සෑම භාවනා යෝගියෙක්ම තමන් තුළ නිර්මාණය වෙන දුර්වලකම් අඩුපාඩුකම් වටාගෙන නිවැරදි කරගන්නට ඕනේ. මම සත්තු මරන්නේ නැහැ, මම සත්වෙන්සා කරන්නේ නැහැ, මම එදා ඉඳලාම එළවලු ආහාර විතරයි ගන්නෙ, මම මස් මාංශ වළඳන්නේ නැහැ කියන එක තුලින් එයා මාන්නයක් ගොඩ නගනවා නම් ඒක ඇදුනේ පානාතිපාතා මාන්නයන්. එහෙනම් අද මේ මාන්නය අපි තුල තියෙනවා නේද? මම පුංචි කාලේ ඉඳලා මෙලවලු ආහාර විතරයි ගත්තේ, ආල්මස්සේකවත් මං කාලා නැහැ. මම රකපු පාරමිතානු භාවේන මේ සියලු සත්‍ය සුවපත් වේවා, මගේ පානාතිපාතානු භාවේනින් මේ රෝගයේ සුවපත් වේවා, ආවල් සාමින් වහන්සේට ආවල් දේ නිවැරදිව සිදු වේවා, මගේ පානාතිපාතා සීලේ බලයෙන් වැස්ස වසිත්වා කියලා එම කියනවා නම් මේ අදන්නේ යාගේ මාන්නේ නේද? එහෙනම් යම්කිසි කෙනෙක් කියනවා ජීවිත කාලේ මම එක තඹ සතයක්වත් තොරකම් කරලා නැහැ, ඒ තරම සිල්වත් වුණා, මම කිසිම මොහොතක අනුන් සතු දෙයක් අන් සතු දෙයක් අරන් නැහැ. ඒ කියන්නේ අදින්නා දාණය රැක්කා කියන එක නෙමෙයි, ඒ අදින්නා දාණය තුලින් ගොඩනගාගත්ත මාන්නයක් මේ කියන්නේ. එදා ඉඳලාම මම පතිවත රැකගෙන හිටියා, කසාද බැඳලා විවාහ වෙච්ච භාර්යාව සාමි පුරුෂයා හැරෙන්න මම කවදාවත් කාමයේ වරදව ඇසිරිලා නැහැ කිසිම කෙනෙක් එක්ක කියලා එයා යම්කිසි බ්‍රහ්මචර්යාව පිළිබඳව කියනවා නම් ඒ කියන්නේ එයා කාමයේ සමිච්ඡාචාර සීලය රැක්කා කියන එක නෙමෙයි, ඒ තුලින් අදාගත්ත මාන්නයක් මේ කියන්නේ. සමහර අය කියනවා ජීවිතේ කවදාවත් මම බොරු කියලා නැහැ, බොරු කියලා මම කවදාවත් කෙනෙකු රවට්ටලා නැහැ කියලා කියනවා. ඒ කියන්නේ ආ මුසාවාද රැක කියන එක නෙමෙයි, මුසාවාද තුලින් නඩත්තු කරන මාන්නයක් මේ කියන්නේ. මුසාවාදය තුලින් ගොඩනගාගත්ත මාන්නයක් ගැන මේ කියන්නේ. එහෙනම් දැන් අපි දැනගත්තා පන්සිල් පද පාතුලින්ම අපි තුල මාන්නය ගොඩ නැගෙන බව, රකින්න රකින්න සෑම සීලයක් තුලම සීලේ මාන්නයක් බවට පත් වෙන බව. එහෙනම් සතර සටිපට්ඨානය තුලත් මේ ප්‍රශ්නේ තියෙනවා, මේ දෝෂය තියෙනවා. එහෙනම් ධම්මානුපස්සනාව වඩන භාවනා යෝගියා තමන් ස්පර්ශ කරන සෑම ධර්මකාරණාව තුලින්ම එයා මාන්නයක් ගොඩනගනවා නම් එයාගේ මාර්ගයේ කමඨාන වැරදෙනවා, වරදවා ගන්නවා. එහෙනම් අපි අපගේ දිට්ඨිය එම නැත්නම් අපි චක්කුවෙන් අපි මේ නාම රූප දකිනකොට, ස්වභාව ධර්මය දකිනකොට, මේ සත්‍යයන් දකිනකොට අපි මොන මොන ධර්මකාරණා වලින් දකිනවද, මොන මොන විදියට ධර්මයට අනුව අපි ඒක ගලප ගන්නවද, මොනතරම් අපි ඒ තුලින් සැනසෙනවද කියලා කිව්වොත් කිසිම මොහතක අපි තුල ප්‍රීතියක් වටිනාකමක් ඇති වෙන්න බෑ, බලාපොරොත්තුවක් ඇති වෙන්න බෑ ඒ දිට්ඨිය කරන කොටගෙන. අපි දකින දේ තුලින් යම් කිසි දෙයක් අපිට ප්‍රීතියක් ඇති කරනවා නම්, වටිනාකමක් ඇති කරනවා නම්, ඒ ප්‍රීතිය හටගත්තේ අපි තුල ඇති මාන්නයට සාපේක්ෂව. බලාපොරොත්තුවක් ඇති වුණා නම් ඒ ධර්මයට සාපේක්ෂව ඇති වෙච්ච මාන්නයෙන් ඇති උනේ. යම් කිසි මොහතක තෘප්තියක් ඇති වෙනා නම් ඒ තෘප්තිය අපිට නෙමෙයි දැනෙන්නේ, අපේ මාන්නයට. එහෙනම් අපි වඩන මාර්ගය තුල හැම දෙම හේතුඵල ධාමෙන් දකිනවා, හැම ගාකොලක්ම හේතුඵල ධාමෙන් දකිනවා, හැම ක්‍රියාවක්ම හේතුඵල ධාමෙන් දකිනවා, දානය ලැබුණත් හේතුඵල ධාමෙන් දකිනවා, දානය නොලැබුණත් හේතුඵල ධාමෙන් දකිනවා, එහෙම හේතුඵල ධාමෙන් දකින මම දක්ෂයි. දැන් මේ දක්ෂකම තුලින් මාන්නය ගොඩ නැගිලා හැම මොහොතෙම මට හේතුඵල ධාමෙන් දකින්න පුළුවන්, හේතුඵල ධාමෙන් දකින්න මගේ චරිතය දැන් උරු වෙලා හැඩ වෙලා කියලා යම්කිසි මොහතක ඒ භාවනා යෝගියා සතුටු වෙනවා නම්, එයාගෙන වටිනාකමක් එම නිර්මාණය කරනවා නම්, එයා තුළ තියෙන්නේ ධම්මානුපටිපදාවට අනුව, ධම්මානුපස්සනාවට අනුව ඇතිවෙච්ච මාන්නයක්. අද අපේ ජීවිතයේ අනන්ත අප්‍රමාණ මේ වගේ මාන්නයන් නොදැනුවත්ව අදාගෙන නඩත්තු කරනවා, පෝෂණය කරනවා. ඒ නිසා තමයි තාම රාත්තුන් නැත්තේ. අපේ ජීවිතයේ අනන්ත අප්‍රමාණ මේ වගේ දුර්වලකම් ඒ ධම්මානුපස්සනාවට අනුව මාන්නයක් ගොඩනැගිලා තියෙනවා නම් ඒ හැම දුර්වලකමක්ම අපි නිවැරදි කරන්න ඕනේ, හරිගස්ස ගන්න ඕනේ. හේතුව අපි ලබාපු මිනිසක් භවයේ අවසාන භවයේ මේක තථාගතයන් වහන්සේගේ ශාසනයේ පිරිනිවන් පාන භවයේ මේක. එහෙනම් අපි තුල සංගවිච්ච කෙලෙස් ටික අපි නිවැරදි කරන්න ඕනේ, නිරෝධ කරන්න ඕනේ. ඒ කෙලෙස් වලින් අපි නිදහස් වෙන්නට ඕනේ. එහෙනම් අපි වඩන ආර්ය අෂ්ටාංගික මාර්ගය, එහෙම නැත්නම් ධම්මානුපස්සනාවට අනුව දැන් ලෝකේ දිහා බලන්න. අනේ මේ ගස්කොළන් දකින්නකොට, මේ ගස්කොළන් වලින් මම නාම රූප දකින්නකොට හැලීමේ ගැටීමේ ස්වභාවය මන් තේරුම් ගන්නවා. අනේ මේක කොඹ ගා, මේක කපල බෑ, මේක පරිසම් කරන්නට ඕනේ. අනේ මේ ගා කසනවා, මේ ගයින් එච්චර වටින්නේ නැහැ, මේක අයින් කරන්න ඕනේ. එහෙනම් මේ ගා කපන්න සිතිවිල්ල පහළ වුණා, මේ ගාට වතුර දාලා පරිසම් කරන්න සිතිවිල්ල පහළ වුණා, හැලීමේ ගැටීමේ ස්වභාවය දැන් මන් දකිනවා, සතුටටපත් වෙනවා. දැන් මේ දැකීමේ ස්වභාවය තුළින් එයා මාන්නයක් අදාගත්තා. එයා තුල පවතින ධර්මය එයා තුල මාන්නයක් ගොඩනගනවා. එයා ඒ මාන්නයට ගොදුරු වෙමින් පවතිනවා. මේක ගොඩාක් කාර්යවරු දන්නේ නැහැ. ඒ නිසා තමද රාතන් වහන්සේලා මේ තරම් අඩු වෙලා ඉන්නේ. එනම මේ දුර්වලකම් නිවැරදි කරගන්නට ඕනේ. මේ වගේ අදුපාඩු ධම්මමාන්නේ අපි තුල පවතිනවා නම් ඒ ධම්මමාන්නේ අපේ වා නිවැරදි කරගන්න දැන් අපි නියතමානි වෙමු, අවංක වෙමු. තථාගතයන් වහන්සේ ඉදිරියේ අපි වැඳලා කියමු, කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං අත්‍යංකම මේ බන්තේ පූරිපඤ්ඤ තථාගත භාග්‍යතුන් වහන්සේටත් උන්වහන්සේගේ ශාසනයටත් අපි සිතකය වචනේ යම්කිසි වරදක් කළා නම් සමාවනසේක්වා. හේතුව තථාගතයන් වහන්සේ මේ ලෝකේ ධර්මය දන්නේ නැහැ කවුරුත්. එහෙනම් මට වඩා ධර්මය දන්න කෙනෙක් ලෝකේ නැහැ කියලාත් මම සමහර දවස්වල හිතුවා නේද? මම තරම් අභිධර්මය දන්නේත් නැහැ කියලා මම හිතුවා නේද? හේතුඵල ධාම මට වඩා කෙනෙක් දන්නේත් නැහැ. මේ ලෝකේ හොක්කමට වඩා මම දන්නවයි කියලා උම්මත්තකෙක් වාගේ පිස්සෙක් වාගේ මම සාසනයේ පැවිදිකම කළා නේද? කිසිම කෙනෙකුට බෑ මගෙත් එක තර්ක කරන්න සීලේ විනය පිළිබඳව. ඒ තරම් පරතෙට මම දන්නවා. එහෙනම් භාග්‍යතුන් වහන්සේට වඩා මම දන්නවයි කියලා නොදැනුවත්ව මාන්නයක් අදාගෙන සමහර අය ඉන්නවා පොත්පත් 25ක් විතර කියවපුවාම ගාථා 50ක් 100ක් අඩපාඩම් කළාම එයා තරම් දන්න කෙනෙක් නැහැ මේ ලෝකේ. ඇයි හැම මොහොතෙම කතා කරනකොට පාලියෙන් පාට කියනවා, ඒවා විස්තර කරනවා, ආවල් අටුවාවේ ආවල් තන මේම තියෙනවා, ආවල් ටීකාවේ මේම තියෙනවා, ආවල් ටිප්පණියේ මේම තියෙනවා, හැබැයි මන්තුල මාන්නේ තියෙනවා කියන එක එයා කවදාවත් තේරුම් ගන්නෙත් නැහැ. ඒවා අටුවාවල තිබිලත් නැහැ. බලන්නකෝ මොනතරම් දුර්වල තැනක්ද කියලා, මොනතරම් භයානක මානසික තත්ත්වයකද ඒ ආර්ය උත්තමයා පත් වෙලා ඉන්නේ කියලා. ටීකාවේ තියෙන තැන දන්නවා, ආවල්දේ අටුවාවේ තියෙන තැන දන්නවා, ආවල්දේ ටිප්පණි වල තියෙන තැන දන්නවා. ඒ හැමදේම දන්න මාතුල මාන්නේ තියෙනවා. ඒක කවදාවත් මම දන්නේ නැහැ. මොනතරම් දුර්වලද මම? මේ තරම් වටිනා මිනිසත් භවයේ මොනතරම් අභාවයට යවලද මම? මෙන්න මේ දුර්වලකම් අඩුපාඩු නිවැරදි කරගන්න පොත්පත් 500ක් බැලුවත් මම කවුද කියන එක නිවැරදිව තේරුම් ගන්න. මම කියලා කියන්නේ මේ ලෝකේ කිසිම දෙයක් දන්නේ නැති පුද්ගලයේ සත්වයක් නැති කිසිම වටිනාකමක් නැති වයසට ගිහිල්ලා ලෙඩ වෙලා මරණේ උරුම කරගන්න යන ජරාවටපත් වෙන ජරාවක් මම කියලා නිතර මෙනෙහි කරන්න. මොනතරම් දැනුම වැඩි වුණත් ඒ දැනුමට මාන්නයක් ඇති නොවෙන්න සීය පවත්වන්න. මොනතරම් විදර්ශනාව වැඩුවත්, මොනතරම් ප්‍රඥාවට ගෝචර වෙන ධර්මකාරණා දැනගත්තත්, මොනතරම් දාර්ශනික ධර්මකාරණා මතකෙ තිබුණත්, ඒ එකකින්වත් මම දන්නවාය, මම මෙහෙම කාරණා දැනගෙන ඉන්නවාය කියලා මාන්නයක් අදාගන්න එපා. එහෙම ඇදුවොත් එයා ධම්මානුපස්සනාවට අනුව මාන්නය නඩත්තු කරන කෙනෙක්, මාන්නය අදාගන්න කෙනෙක් බවට පත් වෙනවා. එහෙනම් අපේ ජීවිතවල අපි වඩන මාර්ගය තුල, අපි වඩන කමඨාන තුල, අපි වඩන භාවනාව තුල මොනතරම් මාන්නයක් නොදැනුවත්ව පෝෂණය වෙලාද, මොනතරම් මාන්නයක් අපි තුල නඩත්තු වෙනවද? මේ වෙනකොට අපි කිව්වත් නොකිව්වත් පිළිගත්තත් නැතත් මාන්නයවල් ලක්ෂයක් විතර තියෙනවා. සිල් මාන්නය තියෙනවා, අධ්‍යාපන මාන්නය තියෙනවා, උපාධි මාන්නය තියෙනවා, අපි දන්න ධර්ම මාන්නය තියෙනවා, අපේ තියෙන සංවරකමේ සංවර මාන්නය තියෙනවා, පිළිවෙල මාන්නය තියෙනවා, උදකලා මාන්නය තියෙනවා, විවේක මාන්නය තියෙනවා, ධනෙ පිළිබඳ මාන්නය තියෙනවා, වත්කම් පිළිබඳ මාන්නය තියෙනවා. එහෙනම් අපි තුල තියෙන මාන්නයවල් කියන්න ගියොත් ආයස් කල්පේ ඉවර වෙනවා. මාන්‍ය මන්තුල නෑ මම මාන්‍ය නැසලයි කියලා තර්ක කරන්න එපා. එහෙම තර්කයක් ගොඩනගලා නිකම් බොරුවට අකුසල් පුරව ගන්න එපා. රාත් වෙලා නැත්තම් මාන්‍ය තියෙනවා නියතමානි වෙලා පිළිගන්න, අවංක වෙලා යටත් පාත් වෙන්න. හේතුව ඒක තමයි පිරිනිවන් පාන ශ්‍රාවකයාගේ ලක්ෂණය. මේ මිනිසත් භවයේ නිරෝධ සමාපත්තියට පත් වෙන ආර්ය උත්තමයාගේ චරිතය තමන් තුළ මාන්‍ය තියෙනවා කියලා පිළිගන්නවා. හේතුව රාත් වෙලා නැති නිසා. රාත් වෙලත් නැහැ හැබැයි කිසිම සීලයක් කැඩෙන්නේ නැල්ලු. ඒක පුදුම කතාවක් නේ. රාත් වෙලත් නැල්ලු හැබැයි කිසිම මොහොතක මාන්‍යයක් නැල්ලු. පුද්ගල සත්‍යයක්වත් නැල්ලු. හැබැයි රාත් වෙලත් නැල්ලු හැබැයි සිටිවිල්ලෙන්වත් සීය කැඩෙන්නේ නැල්ලු. ඒක පුදුම කතාවක් නේ. එහෙම ධර්මයක් බුදුරු දන්නෙත් නෑනේ. නිරෝධ සමාපත්තියේ තමයි සතර ඉරියව්වෙන් සිය පවතින්නේ පරිපූර්ණ වෙලා. නිරෝධ සමාපත්තියෙන් තමයි එක සීලයක්වත් පළුදු වෙන්නේ නැතුව කැඩෙන්නේ නැතුව හරියට සිල් රැකෙන්නේ. හේතුව රකින්න කෙනෙක් නැති නිසා. නිරෝධ සමාපත්තියේදී තමයි කිසිම කෙලෙසයක් අපි තුල පවතින්නේ නැත්තේ. හේතුව සියලු කෙලෙස් නිරෝධයට පත් වෙච්ච නිසා. එනම මේ සැබෑ උත්තරීතර தත් වෙනකන් ඒ පාරිශුද්ධ මානසිකත්වය අපි තුල නිර්මාණය වෙනකන් නිරෝධ සමාපත්තිය නැත්තම් අපි හැමෝම බුදුන් වැඳලා පිළිගන්නවා. නියතමානි වෙලා අවංක වෙලා වැඩිහිටි ස්වාමින් වහන්සේලාට වැඳලා පිළිගන්නවා. හැවද්දසනවා අනේ ස්වාමිනේ මන් තුල සීලයක් නැහැ ඒ නිසා හැවද්දසන්ද අවශ්‍ය නැහැ කියලා මං හිටියා. මගේ කිසිම අදුවක් නැහැ අකුසලයක් නැහැ මගේ කිසිම දුස්සීලයක් නැහැ. ඒ නිසා කෙලස් නැති මම මොකටද හැවද්දසන්නේ කියලා මං පෝය කරන්න තු හිටියා. විනය කර්ම කරන්න තේටියා හැවද්දසන්න තේටියා. අනේ ස්වාමී රාත් වෙලා නැත්තම් මේ ඔක්කොම අඩුපාඩු මන් ළඟ තියෙනවා. මට අනුකම්පා කරන සේක්වා. අදින් පස්සේ මම හැමදින 14ට කලින්ම පෝය කරනවා විනය කරනවා. ඒ හැම මොහොතෙම මම හැවද්දසලා පිරිසිදු වෙනවා. මාව පිරිසිදු කරන සේක්වා. නිරෝධ සමාපත්තියට පත් වෙන තාක්කල් මාව මම නිවැරදි කරන්න ඕනේ. හැම අඩුපාඩුවක්ම හරිගස්සන්න ඕනේ. නිවැරදි කරන්න ඕනේ. රාත් වෙනකම් මගේ කෙලෙස් මම නිරෝධ කරන්න දුරු කරන්න මම නියතමානි වෙන්න ඕනේ කියන තැනටපත් වෙන්න. එහෙනම් මේ මානසිකත්වයට යම්කිසි කෙනෙක්පත් වෙනවා නම් ඒ කාන්ත වශයෙන්ම එයා ලබාපු මිනිසත් භවයේ අවසාන භවයේ මේක, එයා පිරිනිවන් පාන භවයේ මේක, ගෞතම තථාගතයන් වහන්සේගේ ශාසනයේ මේ ලබාපු මිනිසත් භවයේ මේ තුර වෙලා තියෙන ආයස් කල්පය තුළ එයා ඒකාන්ත වශයෙන්ම පිරිනිවන් පානවා. එහෙනම් අපි අපේ නිවීම පිරිනිවන් පෑම ලබා ගන්නට දක්ෂ වෙමු. අපි තුල නොදැනුවත්ව වැඩෙන ධම්ම මාන්නය අපි තේරුම් අරගෙන ඒක නිවැරදි කරගනිමු. අපේ චරිතවල මේ වගේ මාන්නයන් අනන්ත අප්‍රමාණ වැඩිලා තියෙනවා. අනන්ත අප්‍රමාණ මේ වගේ මාන්නයන් නොදැනුවත්ව නඩත් වෙනවා, පෝෂණය වෙනවා. ඒ හැම එකක්ම දැන් අපි නිවැරදි කරමු. එහෙනම් අපි ශ්‍රවණය කරනවා උදේට ධර්මයක්, දවල්ට ධර්මයක් ශ්‍රවණය කරනවා, අවසන් ධර්මයක් ශ්‍රවණය කරනවා. ශ්‍රවණය කරන හැම මොහොතෙම අපේ දැනුම ක්‍රමානුකූලව වැඩි වෙනවා, අවබෝධය ක්‍රමානුකූලව වැඩි වෙනවා. පස්සේ ගුරුවරයාට ගිහිල්ලා පැය 4ක් විතර බණක් කියනවා. ගුරුවරයා කම්මුලට අත තියාන කල්පනා කරනවා, මොකද්ද මම මේ කරගත්ත ඌනියම? මේ ශ්‍රාවකයා මේ ශිෂ්‍යයා කිසිම දැනුමක් නැතුව මගේ ළඟට ආවේ, හැමදේම හේතුඵල ධාමෙන් දකින්නටි කියලා දුන්නා, හැමදේම නිරෝධයෙන් දකින්නටි කියලා දුන්නා, කායානුපස්සනාවෙන් දකින්නටි කියලා දුන්නා, හැමදේම කර්මඵලයෙන් දකින්නටි කියලා දුන්නා. දැන් මේවා දැකලා ඒවා හරියට තේරුම් අරගෙන දැන් ඒකෙන් මට කමටහන් දෙනවා. දැන් එදා මම ගුරුවරයා, මෙයා ශිෂ්‍යයා, දැන් ශිෂ්‍යයා ගුරුවරයා වෙලා මම ගෝලයා වෙලා, අර බාසුන්නයි ගෝලයායි වැඩට ගියාම පැය 4ක් යනකොට ගෝලයා වාලට නැගලා ඇනේ දෙන්න මිටිය දෙන්න කියලා බාසුන්නගෙන් වැඩ ගන්නවා. දැන් බාසුන්නා කල්පනා කරනවා ගෙදරින් එනකොට නම් මෙයා ගෝලයා මම බාසුන්නේ. පැය 3-4 ගියාම නොදැනුවත්ව මම ගෝලයා වෙලා ගෝලයා බාස් වෙලා දැන් ගෝලයාට අත් උදව් දෙනවා බාසුන්නේ. දැන් මේ වගේ තත්ත්වයක් නෙමෙයිද සාසනය වෙලා තියෙන්නේ? එහෙනම් කවදරි දවසක ගෝලයා ගුරුවරයා වෙලා, ගුරුවරයා ගෝලයා වෙලා පත්කඩේ එලාගෙන බිම ඉඳගෙන වාඩි වෙනවා. මට මේවා හොඳ පාඩම්. අනුන්ට කමටහන් දීපු නිසා මට ඕම වෙලා මදි. මොකටද මං කමටහන් දුන්නේ? විදර්ශනාව දුන්නේ, ප්‍රඥාව වඩන්න මොකටද මං උදව් කළේ? එහෙනම් මට මේම වෙලා මදි. මීට වඩා දේවල් වෙන්න ඕනේ කියලා ගුරුවරයා ගෝලයාගෙන් කමටහන් ගන්නවා නියතමානි වෙලා. ඒක ගුරුවරයාගේ ශ්‍රේෂ්ඨත්වය. ගොඩාක් ශිෂ්‍යයෝ ඉන්නවා ගුරුවරයාට ඒ තමන්ගේ ධර්මකාරණා කියන්න ගියාම පිටු 25ක් විතර යනවා පැය ගාණක් කියනවා මොකද්ද කියලා කිව්වම ගුරුවරයාට තේරෙන්නේ නැති වෙයි ගුරුවරයාට අවබෝධය නැහැ ගුරුවරයාට මේක සරලව විස්තර කරන්න ඕනේ උපමා උපමේ 25කින් විතර මේක සරල කරන්න ඕනේ විස්තර කරන්න ඕනේ ගුරුවරයාට තේරෙන්නේ නැහැ ඒ තරම් ගෝලයාට තේරෙනවා මොනතරම් ධර්මමාන්නය වැඩි වෙලාද නඩත් වෙනවද එයා මේක වැඩිපුර විස්තර කරනවා නෙමෙයි එයාගේ මාන්නය ගුරුවරයාට පෙන්නනවා වැඩිපුර මේක විස්තරාත්මකව සඳහන් කරනවා නෙමෙයි එයාගේ අවබෝධයේ මාන්නය ගුරුවරයාට පෙන්නනවා එහෙනම් මේවා ධම්මානුපස්සනාව තුළින් අපි තුල ගොඩනගෙන දුර්වලකම් අපි තුල පවතින අඩුපාඩු මේවා නිවැරදි කරගනිමු තථාගතයන් වහන්සේ කවදාකවත් මාන්නය පෙන්නලා තියනවද කිසිම සූත්‍රයක මේ ලෝකයේ හැමදේම මම දන්නවයි කියලා භාග්‍යතුන් වහන්සේ මාන්නය ප්‍රකාශ කරලා තියනවද තථාගතයන් වහන්සේගේ ධර්මය තවත් කෙනෙක් කියලා තථාගතයන් වහන්සේටම දේශනා කරනකොට උන්වහන්සේ සාදු කියලා ශ්‍රවණය කළා ඒ නියතමානි ශාස්ත්‍රු වහන්සේගේ ශ්‍රාවකයෝ අපි ඒ තථාගතයන් වහන්සේගේ ඥානවලින් ඉපදිචාර්යවරු අපි ඒ තථාගතයන් වහන්සේගේ සුරංගිල්ල අල්ලාගෙන පිටිපස්සේ ගමන් කරන රාහුල කුමාරවරු අපි එනං ඒ පුංචි රාහුල කුමාරවරු වශයෙන් අපි කොච්චර නියතමානි වෙන්න ඕනේද අවංක වෙන්න ඕනේද යටහත් පාත් වෙන්න ඕනේද අපේ ආර්ය ජීවිතය පරිපූර්ණ කරන්න පෝෂණය කරන්න නිරෝධ සමාපත්තියෙන් මේ සසරෙන් එතර කරන්න එනං අපේ ධර්මය අපි ශ්‍රවණය කරන්න අපේ කමඨාන වඩන්න අපේ භාවනාව දෛනිකව සතර ඉරියව්වෙන් පුරුදු කරන්න අපි තුල මේ ධර්ම ඥානය වැඩි වෙනවා දැනුම වැඩි වෙනවා අවබෝධය වැඩි වෙනවා ප්‍රත්‍යක්ෂවන ප්‍රතිසතිය වැඩි වෙනවා ඒ හැමදේ තුළින්ම මාන්නය ඇති නොවෙන්න මාන්නයක් පෝෂණය නොවෙන්න මාන්නයක් වැඩෙන්නේ නැති වෙන්න අපි පරිස්සම් වෙන්නට ඕනේ ඒ පිළිබඳව 100% කටයුතු කරන්නට ඕනේ හැම මෝතෙක්ම ධර්මයේ ශ්‍රවණය කරන්න හැම මෝතකම භාවනා වඩන්න හැම මෝතකම අඩුපාඩු නිවැරදි කරන්න කමඨාන සතර ඉරියව්වෙන් පුරුදු කරන්න වඩන්න හැබැයි කිසිම මෝතක මාන්නය ඇති නොවෙන්නට පරිස්සම් වෙන්න නියතමානි වෙන්න නිතරම දක්ෂ වෙන්න එහෙම වුණොත් මේ කමඨාන නිවැරදි එහෙම වුණොත් අපි හැමෝම තථාගතයන් වහන්සේගේ ශාසනයේ ආර්ය ශ්‍රාවක ශ්‍රාවිකාව බවට පත් වෙනවා එහෙනම් අපේ ස්වාමීන් වහන්සේලාගේ සමහර ස්වාමීන් වහන්සේ සලා මේ ධම්මානුපස්සනාව වඩනකොට තමා මාන්නයක් වඩලා ඒ මාන්නය නඩත්තු කරලා පෝෂණය කරලා මෙච්චර දේවල් දන්නවා මෙච්චරක් වඩිලා තිනවා එදා ආවල් සේනාසනේ මේ தත්යෙන් හිටියේ දැන් මගේ දැනුම දිනු වෙලා මගේ අවබෝධය දිනු වෙලා ගොඩාක් දේවල් මගේ අඩුපාඩු නිවැරදි වෙලා කියලා එයාට යා වටිනාකමක් දෙනවා ආවල් සේනාසනේට වඩා මං ගොඩාක් වෙනස් වෙලා එයාට යා වටිනාකමක් දීලා ඒ සේනාසනේට වඩා දැන් දිනු වෙලා එයාට යා දන්නේම නැතුව වටිනාකම දෙනවා එයාට යා ගෞරවයක් නිර්මාණය කරගන්නවා මේ ඔක්කොම අර මාන්නය තියෙන බවට සාක්ෂි නෙමෙයිද මේ ඔක්කොම සාක්ෂි තමයි අර මාන්නය නොදැනුවත් අපි අදාගෙන වඩාගෙන ළඟ තියාගෙන ඉන්නවයි කියන එකට එහෙනම් මේ වගේ දුර්වලකම් තියෙනවා නම් මේ දුර්වලකම් අඩුපාඩු නිවැරදි කරගන්න මේ වගේ මාන්නයන් ගොඩනගෙනවා නම් ඒ මාන්නයන් නියතමානිකමෙන් පාර දීලා ඒවා නිරෝධයටපත් කරන්න මේ වගේ කෙලෙස් වලින් නිදාසෙන්න අපි හැමෝම පැවිදි උනේ රාත් වෙලා පිරිනිවන් පාන්න ඒක උදේ දවල් අවසන් සීකරන්න පැයෙන් පැයට සීකරන්න මට කරපටිය බැන්දේ මේ සබ්බ දුක නිස්සරණ නිබ්බාන සත්‍ය කරණත්තායි මං කියලා කියන ගාථාව තුළින් එහෙනම් මම මේ කරපටිය බැන්දේ මට මේ සසර දුකෙන් කෙලර වීමට මේ ශාසනය පැවිද්ද එහෙනම් මේ පැවිද්ද මම කරන්නට ඕනේ සතර දුකෙන් නිදහස් වීමට මිස සසර දුක වැඩි කිරීමට නොවේයි හැම මොහොතක ගානෙම තමන්ගේ පැවිදි ජීවිතය තුළ නිරෝධයට වැඩ කරන්න කිසිම මොහතක පැවැත්මක් අපි තුළ තියෙන්න බෑ පැවැත්මක් අපි තුළ ගොඩනගෙන්න බෑ හැම මොහතක් තුළම නිවැරදි නිරෝධයක් තියන්නට ඕනේ ඒ නිරෝධය තුළ නිවීමක් අප තුළ අට ගන්නට ඕනේ එහෙම වුණොත් තමයි අපි තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙන්නේ එහෙම නැත්නම් මාන්නය වඩන හිතුවක්කාරකම උඩඟුකම වඩන ධර්ම මාන්නය පෝෂණය කරන ඒ නොහික්මීම තියෙන භික්ෂුවක් බවට පත් වෙනවා හිතුවක්කාර අර භික්ෂුවක් බවට පත් වෙනවා උනගුකමේ භික්ෂුවක් බවට පත් වෙනවා සමහර කට්ටිය තියෙනවා සතර සතිපට්ඨානේ මට පාලියෙන් කටපාඩම් කියන එක නෙමෙයි උන්වහන්සේ කියන්නේ උන්වහන්සේගේ ධර්ම මාන්නේ කියන්නේ එහෙනම් පොත කටපාඩම් කියලා යම් කිසි කෙනෙක් කියනවා නම් ඒ කියන්නේ ධර්ම මාන්නය මම අභිධර්ම චක්‍රවර්ති කියනවා නම් එයා තුල ඇති චක්‍රවර්තියෙක් නැහැ ඒතුල පුද්ගලයේ සත්වයක් නැත්නම් චක්‍රවර්තියෙක් ඉන්නේ කොහෙද එහෙනම් චක්‍රවර්තිකම තුලින් එයා කියන්නේ යාගේ ධර්ම මාන්නය එහෙනම් මම විනයාචාර්ය කියලා යම් කිසි කෙනෙක් කියනවා නම් ඒ විනයාචාර්ය කියලා කීමෙන් තුලින් එයා කියන්නේ එයා තුල විනය ගොඩ නගා ගත්ත ධර්ම මාන්නය යම් කිසි කෙනෙක් කියනවා නම් මම ත්‍රිපිටකය පිළිබඳ ආචාර්ය කියලා එයා කියන්නේ යාගේ ත්‍රිපිටක ආචාර්යකම නෙමෙයි ත්‍රිපිටක දැනුම තුලින් ගොඩ නගා ගත්ත ධර්ම මාන්නය යම් කිසි කෙනෙක් කියනවා නම් ධර්මයේ පිළිබඳව බෞද්ධ දර්ශනය පිළිබඳව මට ප්‍රථම උපාධිය තියෙනවා පස්චාත් උපාධිය තියෙනවායි කියලා කියනවා නම් එයා කියන්නේ ධර්මයේ පිළිබඳව දැනුම අධ්‍යාපනය නෙමෙයි ඒ තුලින් අදාගත් ධර්ම මාන්නය ඒ අවබෝධය තුලින් අධ්‍යාපනය තුලින් ගොඩ නගාගත් ධර්ම මාන්නය එහෙනම් මේ වගේ මාන්නයන් අනන්ත ප්‍රමාණ අපේ ජීවිතයේ ගොඩ නැගිලා මේ වෙනකොටත් අපි ඒවා නඩත්තු කරනවා හොඳට ලස්සන්ට පොඩි ළමයි නඩත්තු කරනවා වාගේ ඒවා පෝෂණය කරනවා මේ වගේ දුර්වලකම් තියෙනවා නම් ඒවා නියතමානි වෙලා බුදුහාඳුරන්ගෙන් සමාව අරගෙන ඒවා නිවැරදි කරගන්න ලබාපු මිනිසක් භවේවත් රාහත් වෙලා පිරිනිවන් පාන්න අපට පින් සිද්ධ වෙයි මේ වගේ දේවල් අඩුපාඩු අපි හොයලා බලලා නිවැරදි කරගන්නවා නම් එහෙම නැත්නම් තවත් භවයක් ඉපදෙනවා තවත් භවයක් ඉපදෙනවා මේ අඩුපාඩු නිවැරදි වෙනකන් නිරෝධ සමාපත්තිය කවදාවත් අපිට ලැබෙන්නේ නැහැ ඒ කාන්ත වශයෙන්ම මම පොරොන්දු වෙනවා මේ භද්‍ර කලාපය තුල අපි රාහත් වෙලා පිරිනිවන් පාන්නේ නැහැ කියලා මේ අඩුපාඩු දුර්වලකම් නිවැරදි කරනවා නම් සතරේදී යව්වේ මාන්නය ගොඩනගින එක ඒ ධර්ම මාර්ගය නිරෝධ කරනවා නම් ඒ කාන්ත වශයෙන්ම දුර්වලකම් අඩුපාඩු නිවැරදි කරන කෙලෙස් නිරෝධ කරන කෙනා නිවැරදිවම පිරිනිවන් පානවා එයා නිරෝධ සමාපත්තියට ලං වෙනවා එහෙනම් අද අපේ නිරෝධ සමාපත්තිය ඈත් වෙලා තියෙන්නේ මාර්ගඵල ඈත් වෙලා තියෙන්නේ රාහත් බෝධිය පෙනිපෙනී තියෙනවා මේක කරොත් රාහත් වෙනවාමයි කියලා අපි දන්නවා ඇයි රාහත් වෙන්නේ නැත්තේ මේ විදියට වැඩුවාම නම් ඒකාන්ත වශයෙන්ම රාහත් වෙනවා ඒකාන්ත වශයෙන්ම නිරෝධ සමාපත්තියට පත් වෙනවා ඇයි නිරෝධ සමාපත්තිය අපිට ගොඩ නැගෙන්නේ නැත්තේ ඇයි රාහත් වෙන්නේ නැත්තේ මේ වගේ දුර්වලකම් සංග වෙලා තියෙනවා ඒ අඩුපාඩු තාම හදාගෙන නැහැ ධර්ම මාන්න පෝෂණය කරනවා ධර්ම මාන්න අමතිස්සෙම වඩනකොට වඩා ගන්නවා ඒක අපිට තාම පවතිනවා එනං කමඨාන් වඩන හැම මොහොතෙම සීය පවත්වන්න ධර්ම මාන්නය ඇති නොවන පිණිස හැම දනගන්න ධර්ම කාරණාව තුළින්ම ධර්ම මාන්නයක් ඇති නොවෙන්නට වග බලා ගන්න වගකීමෙන් යුක්තව කමඨාන් වඩන්න එහෙම නොසලිකලිමත් අර ඔයේ යන්නන් වාලේ කමඨාන් වඩන්න එපා සැලකිලිමත්ව වඩන්න සීයෙන් වඩන්න වගකීමෙන් වඩන්න හැම කමඨානා තුලින්ම කෙලෙස් නිරෝධ වෙන්න ඕනේ කෙලෙස් වැඩෙන්න බෑ නිර්මාණය වෙන්න බෑ එහෙම සීයක් අපි තුල පැවතෙන්නට ඕනේ එහෙම ප්‍රතිපත්තියක් අපි තුල නිර්මාණය වෙන්නට ඕනේ එහෙනම් මේ කමඨාන නිවැරදිව වඩමු සතර සතිපට්ඨානයේ වඩන සියලුම ස්වාමීන් වහන්සේලා ආයස්වතු වහන්සේලා මේ අවවාදයේ අනුශාසනාව හොඳට තේරුම් අරගෙන සිතේ ධාරණය කරගෙන ධම්මානුපස්සනාව තුලින් මින්මතු පිරිනිවන් පානකම් කමඨාන තුල කිසිම මොතක මාන්නයක් ඇති නොවන පිණිස ධම්මානුපස්සනාව තුල ධම්ම මාන්නයක් ඇති නොවන පිණිස වගකීමෙන් යුතුව සියෙන් යුතුව අපි කටයුතු කරමු ඒ මැති වෙලා තිනවන මාන්නයන් ඒක නිරෝධ කරගන්න දැම්ම මේ තප්පරය තුල මේ මොහොත තුලම අපි දක්ෂ වෙමු නියතමානි වෙලා අවංක වෙලා ඒක පිළිගත්තාම ඒක තුල සියෙන් හිටියාම මේ මාන්නය නියතමානි වෙලා යනවා එනා මේ සියලුම මාන්නයන් නිරෝධ කරලා සියලු මාන්නය වලින් නිදහස් වෙලා මේ ලබාගතා වූ ධම්මානුපස්සනාව තුළ නිර්මාණය වෙන ධම්ම මාන්නිය පිළිබඳව දැනුම අවබෝධය හොඳට අපේ කමඨං වලට ආයෝජනය කරලා සතර ඉරියව්වෙන් ධම්මානුපස්සනාව වඩලා මාන්නිය නියතමානි බවට පත් කරලා මේ ලබාපු මිනිසත් භවයේ රාහත් වෙලා පිරිනිවන් පාන්න මේ ධර්ම අවබෝධය ඥාණය මේ දැනුම අවවාදී අනුශාසනාව අපි සියලුම දෙනාගේ පිරිණිවීම පිණිසම හේතු වේවා වාසනාම වේවා කියලා සාදු කියන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි.